කුලුවක් තියෙනවා. මොකද මේ වන විට සිංහලයා සහ බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම තුළ බුදුබල සේනා සංවිධානයටත් ඒ වගේ මෙහි සිටින පිරිස්වලටත් එක්තරා විදිහක ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා. අපි කල්පනා කරනවා බුදුබල සේනා සංවිධානය දේශපාලන සංවිධානයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට වෙනව ආරම්භ කරන්න ගිය පිරිස් තමයි පක්ෂ නායකත්වය නිලධාරීන් හැටියට කටයුතු කරන්නේ. අපිට කියන්න බෑ ප්‍රතිපක්ෂ දේශපාලනයට ක්‍රමතෝන් ප්‍රතිවරණ සහභාගී වීම සඳහා අපේක්ෂාවක් කරන්නේ නැහැ.